ඉතින් පින්වත්නි, එබ්බැහි වීම කියන කාරණාව මම මුලින් මතක් කළා. හොඳ දේවල් වලටත් එබ්බැහි වෙලා ඉන්නවා, නරක දේවල් වලටත් එබ්බැහි වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ එබ්බැහි වීම කියන එක පුංචි ළමයාගේ පටන් මහල්ලා දක්වාම තියෙන එකක්. පුංචි ළමයි එබ්බැහි වෙනවා මේ අතේ ඉන්න ලදරු කිරිබොණ්ඩ. ඒ ළමයි කිරිබීමට එබ්බැහි වෙලා අවසානයේ ඒ ළමා ලපටි ලොකු ලොකු වෙලා කිරිබොන එක නතර කරගන්න බෑ. ඊට පස්සේ අම්මලා ඒ ළමයාන්ට ඒ කිරිබොන එක නතර කර ගැනීම පිණිස නොයෙක් උපක්‍රම කරනවා. ඒ අම්මලා ඊට පස්සේ තිත්ත දේවල් ළමයාට ඒ පපුයා මේ තියාගන්නවා. එතකොට අර ළමයාට කිරිබොනකට තිත්ත රහයෙන්ද. ඒ වාගේ නොයෙක් ආකාරයෙන් මේ අර ළමයාට අප්පිරියා කරනවා. හැබැයි හරියනවා. තුටියම ඕනම ඇබ්බැහිවීම අප්පිරියා වෙච්ච ගමන් හරියනවා. ඊට පස්සේ සමහර ළමා ලපටි ඇඟිල්ල උරන්ඩ මේ නිකන් ඉන්න ගමන් මේ කටට ඇඟිල්ල දාගෙන ඇඟිල්ල උරන්ඩ ඇබ්බැහි වෙනවා. ඒතර මේ විදිහට එක එක දේවල් වලට ඇබ්බැහිවීම තියෙනවා. සාමාන්‍යයෙන් බුලත් විටට ඇබ්බැහි වෙලා දැන් මම මතකයි එක තරුණ පුතෙක් විට කන්න ඇබ්බැහි වෙලා මගෙන් අහුව හාන්දුරණි ඔය දිව්‍ය ලෝකෙ විට තියෙනවද කියලා. මං කිව්වා පුතා ඒක නම් කියනම විට නැත්තම් දිව්‍ය ලෝකෙ පාගු. මෙච්චරනේ විතට ඇබ්බැහි වෙලා. ඉතින් ඒ වගේම සුරාවට ඇබ්බැහි වෙලා නතර කරගන්න බැරි අම්මෝ හරියට පවුල් වල බොහෝ දෙනා දුක් විඳිනවා. සුරාවට එක්කෙනෙක් ඉන්න ඇබ්බැහි වෙලා නතර කරගන්න බැරි. සමහර අය සල්ලාලකමට ඇබ්බැහි වෙලා. ඊළඟට මේ ළමා ලපටින් ෆෝන් එකට ඇබ්බැහි වෙලා. ඊළඟට නරක දේවල් වලට ඇබ්බැහි වෙලා. ඊට පස්සේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා. මේ වගේ තියෙනවා. ඉතින් ඒ අතර සමහර අම්මලා පැය 24ෙම මේ ටීවී එක දාන ටීවී එකට ඇබ්බැහි වෙලා. ඊට පස්සේ බනහන අයත් නිතර නිතර බන හැවට පස්සේ අනිත් අය කියන ඔය බනහන්ද ඇබ්බැහි වෙලා කියලා. කොහොම හරි කෙසේ නමුත් මෙහෙම එකක් නම් තේරෙනවා. ඒ තමයි හොඳ දේවල් වලට වඩා නරක දේවල් වලට ඇබ්බැහි වෙන ප්‍රවණතාවයේ 99%. ඒ නරක දෙයකට ඉක්මනට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා කියන්නේ එයාට එයාගේ හිතෙන් නැවත නැවත ඒක ඉල්ලනවා. ඊට පස්සේ ඉල්ලන දේ නොලැබෙනකොට එයා නොසන්සුන් වෙනවා. මේක තමයි ඇබ්බැහි වීමේ ලක්ෂණ. ඊට පස්සේ ඒ තමන් ප්‍රියමනාප ඇබ්බැහි වෙච්ච දේෙන් ඈත් වෙනකොට එයාගේ මනස ව්‍යාකූල වෙනවා. මේ වගේ ස්වභාවයන් තියෙනවා. දැන් කුඩු ගහන්න ඇබ්බැහි වුණා කියන්නේ බොණ්ඩ ඇබ්බැහි වුණා කියන්නේ සමහර වෙලට ඇඟ විවුලනවා එහෙම නොලැබෙනකොට මේ වගේ. නමුත් ඔයාලා මෙතෙක් කාලයක් නොහිතපු පැත්තක් මේ ඇතුලේ තියෙන බව ධර්මානුකූලව පෙන්වන්න තමයි වමනාව තිබුණේ. මොකද මේ ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ගොඩක් ප්‍රතිකාර කිරීම කරන්නේ මානසික වෛද්‍යවරු, ඒ වගේම පුනරුත්ථාපනය, ඒ වගේම සෞඛ්‍යංශේ විවිධ මේ සෞඛ්‍යංශවලින් මේ වගේ නොයෙක් දේවල් මගින් මේවට විසඳුම් දෙනවා. ඒතර මම මේ වගේ කතා කරන්න නෙවෙයි මේ අවස්ථාව යොදාගත්තේ. මම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. ඇයි මේ මනසක් වේගෙන් අධර්මයට නැඹුරු වෙන්නේ? ඒ වගේම රාග දේශ මොහ ඇවිස්සෙන දේවල් වලට ඇයි හිත මෙච්චර නැඹුරු වෙන්නේ? විරාගී දේවල් වලට ඇයි අපේ හිත නැඹුරු වෙන්නේ නැත්තේ? විරාගී දේට ඇබ්බැහි වෙන්නේ නැත්තේ ඇයි? රාගී දේට ඇයි ඇබ්බැහි වෙන්නේ? ඉතින් මේ පිළිබඳව තියෙන ඉතාමත් වටිනා විස්තරයක් ධම්මපදයෙන් උපුටා දක්වන්නයි මෙච්චර පසුබිමක් මේ තහං කතාවේ හැදුවේ. ඒ තමයි ඔබ අහලා ඇති ධම්මපදයේ මල වර්ගයේ තියෙන ගාථා රත්නය. ඒ ගාථා රත්නය තමයි නත්ති රාග සමෝහග්ගී නත්ති දෝෂ සමෝගහෝ නත්ති මෝහ සමංජාලං නත්ති තණ්හා සමානදි. හරි ලස්සන විස්තරයක් තියෙන මේ ඇබ්බැහි වීමේ පසුබිම ගැන මේ දේශනාවේ හොඳට විස්තර වෙනවා. ඒ තමයි පින්වත්නි මේක බුද්ධ කාලයේ සිද්ධ වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ඕන කියලා සැවැත්නුවරට උපාසකයෝ 5 දිනක් ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්නට මෙහලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. දැන් ඉඳගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ කාටත් සමසේ, කියන්නේ මිනිස්සු 84,000ක් ඉඳින් ධර්මයේ දේශනා කරන්න යම්සේද මිනිස්සු 5 දෙනාටත් නැත්නම් එක්කෙනාටත් එකම විදිහට සකසලා ධම් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ දුප්පත් කෙනාට එක විදිහේ බණකුත් පොසත් කෙනාට එක විදිහේ බණකුත් නැහැ. මොකද පොසත් ධර්මයේ දුප්පත් ධර්මයේ කියලා ධර්මයේ කොටස් දෙකකට බෙදෙන්නේ නැහැ. ධර්මයේ කොහොමද ශ්‍රේෂ්ඨයි? ලොකු පිරිසකට ලොකු බණ, පොඩි පිරිසකට පොඩි බණ කියලා ලොකු බණ පොඩි බණ කියලා මේ ධර්මයේ බෙදෙන්නේ නැහැ. මේ ධර්මයේ කොහොමද ශ්‍රේෂ්ඨයි? බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සිංහයෙක් මේ ගොදුරු අල්ලන ක්‍රමයට කිව්වා. ඒ කියන්නේ කොහොමද? ඒ සකසලා සිංහයා ඇතෙකුට ඇතෙක්ගේ කුඹස්තලේ බිඳින්න සිංහයා ඇතෙක් එක සටන් කරනකොට පණින්නේ හොඳට සකසලාම තමයි ගෙඟට පණින්නේ. ඒ වගේම ගෝණෙක් මොවෙක් ඒ සතාට සකසලාමයි පණින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා සිංහයා යටත් පිරිසින් බලලෙක්ගේ ඇඟට පැන්නා. අර ඇස්තාගේ ඇඟට පණිනවා විදිහටම ඉලක්කය අභ්‍යාසය ඇතුව තමයි පණින්නේ බලලාගේ ඇඟටත්. ඇයි සිංහයාට හිතෙනවා මාගේ ව්‍යායාමය, මාගේ ශිල්පේ, මාගේ හැකියාව වෙනසින්දපා මා සකසලාමයි දෙ කරන්න කියලා. ආන් ඒ වාගේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, මම භික්ෂූන්ට ධර්මයේ දේශනා කළත්, භික්ෂුණීන්ට ධර්මයේ දේශනා කළත්, උපාසක උපාසිකාවන්ට ධර්මයේ දේශනා කළත් සකසලාමයි ධර්මයේ දේශනා කරන්නේ. යටත් පිරිසෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෙකුට වුණත්, ශූද්‍රයෙකුට වුණත්, කාට වුණත් ධර්මයේ දේශනා කරද්දී සකසලා. මොකද බුදුරජාණන් වහන්සේට ධර්ම ගෞරවය තියෙනවා කියලා වදාළා. ඒ නිසා මේ උපාසකයෝ 5 දෙනෙක් ඇවිල්ලා ධර්මය අහනකොට මහා මේඝයක් වස්සවනා වගේ දහං වර්ෂාව බුදුරජාණන් වහන්සේ වස්සවනවා. ඉතින් මෙච්චර සාන්ත වූ, ප්‍රණීත වූ, අමා නිවන ලබලා දෙන මේ සත්වයා සසරින් එතර කරවන ධර්මය බ්‍රහ්මස්වරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දීනොත් අර උපාසකයෝ 5 දෙනාගෙන් එක්කෙනෙක් මේන් බොලේ නිදාගත්තා. මෙයා නිදි. ඊට පස්සේ මේන්න තව එක්කෙනෙක් මේ ළඟ තියෙන ගහක් හොල්ල හොල්ලා ඉන්නවා. මේන් තව එක්කෙනෙක් බිමේ ඉරියැඳ ඇඳ ඉන්නවා. මේන් තව එක්කෙනෙක් උඩ බලාගෙන බලාගත්තොත් ඒ බලා ඉන්නවා. එක්කෙනෙක් අත් දෙක එකතු කරගෙන ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරගෙන එක බණපදයක්වත් අපතේ යවන්නේ නැතුව කන්දකට වැටෙන වර්ෂාව නිම්නයකට ඇදලා ගන්නවා වගේ සවන් පතට යොමු කරගෙන එක බ්‍රාහ්මණී ධර්මය අහන 5 දෙනා 5 විදිහා. එකල්ලි අපගේ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් වැඩ හිටියා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අර ධර්ම දේශනාව අතරම අර මේ 5 දෙනාගේ ස්වභාව දැකලා අහනවා භාග්‍යතුන් වහන්සේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවසරයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ 5 දෙනා 5 විදියන්නේ කියලා කිව්වා. ආනන්ද මේ සංසාරේ පුරුදු. ආනන්ද මෙතනින් මේ කෙනෙක් මේ නිදාගෙන සිටිනව නේද? එහෙමයි ස්වාමීනි. ආනන්ද දන්නවද මෙයා කල සංසාරේ කවුරු වෙලා හිටපු කෙනෙක්ද කියලා? ස්වාමීනි දන්නේ නැහැ. ආනන්ද ආත්ම භව 500ක් එක දිගට සරපෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියෝ. දරණවල වෙලාගෙන ඒ තුළ හිස ගසාගෙන නිදන්න පුරුදුවෙච්ච සර්පේ ජීවිත පන්සීය. ස්වාමීනි, මේ ජීවිත පන්සීය විටින් විටද එහෙම නැත්නම් එක දිගටද? ආනන්ද, මේ උපදෙමේ මැරෙමින් යන මේ සත්වයා වර එක දෙවියන් අතර, වර එක මිනිසුන් අතර, වර එක සතර අපායේ වැටෙමින් යන ගමනක් තියෙන්නේ. ආනන්ද, විටින් විට කෙනෙක් සර්පෙක් වෙලා ඉපදිච්ච වාර බුදු කෙනෙකුටවත් ගණන් කරන්න බෑ සංසාරේ. එතකොට ඔබම, ඔබ මම සර්පයෝ වෙලා සංසාරේ කොච්චර ඉඳලා තියෙනවද? ආනන්ද මාමේ කීවේ, මේ පුජ්‍යලයා එක දිගට ජීවිත 500ක් සර්පේ. සාමාන්‍යයෙන් ඔබ ගෙදර මේ ගැරන්ඩියෙක්, නායෙක්, ඊළඟට කුණ කට්ටෙක්, එහෙම නැත්නම් පොළඟෙක්, මොකෙක් හරි සර්පෙක් ඔබ දැක්ක කියන්නකො. සමහර වෙලාවට එක දිගට යා ජීවිත 500ක් ඒ ජීවිතේමයි. මැරෙනවා ආයෙ නැයි. ඒ අතරතුර ගෙම්බු කනවා, සතා සර්ප මේ සත්තු ග්‍රහණය කරගන්නවා. ඒ වගේ කර්ම සතාටත් රැස් වෙනවනේ. සත්තුන්ටත් පව් කියන එක රැස් වෙනවා. එතකොට ඒ වගේ කර්ම වලින් තව තව උපදිනවා. ඊළඟට සර්පයාගේ රුචිය මනාපේ තියෙන්නේ තමන්ගේ සර්ප ජීවිතේටමයි. ඔහු ගුලක් සොයාගෙන යනවා. ඔහු ඉන්න තැනක් හොයනවා. ඔහුට ගොදුරක් හොයනවා. ඔහු යැපෙන්න හොයනවා. ඔහු සර්ප ජීවිතයට ආස කරනවා. ඉතින් ඒ නිසා නැවත නැවත සර්පය වෙලා ඉපදිනවා. බැරි වෙලාව සර්පෙක් වෙලා ඉපදුනොත් නම් ඉවරයි. ඉවරයි. ඉතින් පින්වත් ආනන්ද, සර්පෙක් වෙලා ඉපදිලා ජීවිත 500ක්, ආනුභාව 500ක් ඉපදිලා නිදාගෙනවත් දැන් කලාතුරකින් මිනිසෙක් වෙලා ඉපදිලා පින්වත් ආනන්ද තවමත් නිදි කෙවුවා. බුදුරජාණන් වහන්සේ ඔය විස්තරේ කියනකොටත් ඒ මිනිසයා නිදි. බලන්නකෝ සංසාරේ. බුදු කෙනෙක් දැක දැක, සමහර අය බුදුන් දකිත්වා බුදුන් දකිත්වා කියනවා. ඔය බුදුන් දැකලා නිදාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දැක්කා හෝ නොදැක්කා හෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් නිදහස් වෙනවා කියන ප්‍රාර්ථනාව අදවතේ තියෙන්නට ඕනේ. ඊට පස්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අනිත් එක්කෙනා ඉරිය ඇඳ ඇඳින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද, ඔය මේ කෙනා සංසාරයේ ජීවිත 500ක් එක දිගට ගැඩවිල්ලක් වෙලා ඉපදිලා. ඊට පස්සේ ස්වාමීනි, එක දිගටද විටින් විටද? ආනන්ද, විටින් විට ගැඩවිල්ල වෙලා කෙනෙක් ඉපදෙනවා කියන එක ගණන් කරන්න බෑ. මේ සංසාරේ මේ පුද්ගලයා එක දිගට ගැඩවිල්ලක් වෙලා. ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක මේ සාකච්ඡාව කරත්තිමුත් එහාට ගාණක් නැහැ. එයා ඒ විලාවෙත් ඉරි හැඳ හැඳ මේ ගැඩවිලි ජාතියට හිතෙනවා කියනවා පින්වත්නි. එයාලගේ රුචිය කන පස් කනවා කනවා කනවා හිමීටලු කන්නේ. ඇයි හිමීට කන්නේ? ගැඩවිල්ලට හිතෙනවා කියනවා, මම මේ විදිහට පොළොව කන්න ගියොත් පොළොව ඉවර වෙයි, මට කෑම නැති වෙයි. බලන්න මේ චූටි නූලක් වගේ ගැඩවිල්ලටත් හිතෙනවා. මෙහෙම සංසාරය. ඒතකොට චූටි ගැඩවිල්ලෝ ওই සත්තු අල්ලනවා, උදැල්ලට අලවංගොට කෙටෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, සත්තු කනවා, කූඹි වට කරගෙන පෙරලගෙන ගැඩවිල්ලෝ කනවා. ඊළඟට කුකුළෝ, කෘමි, කුරුල්ල ඒ ගැඩවිල්ල කනවා. ඊට පස්සේ මැරිලා ගිහිල්ලා ආයෙත් ගැඩවිල්ල එක්කලා ඉපදෙනවා. සමහර ජීවිත සිය ගණන්, දහස් ගණන් එක දිගට ඉපදෙනවා. මේ ළමාල අපිට දැන් පෝන් ඔබ ඔබ ඉන්නවා, මේවා දන්නවද? මේවා අහලවත් තියෙනවද? ඒ නිසා මේ දුගතියකට වැටුනොත්, නරක ලෝකෙට වැටුනොත් ඉවරටම ඉවර. පින්වත් ආනන්ද, මේ විදිහට පොළොව හාර හාර හාර හාර ජීවිත ආත්මභාව 500ක් ඉඳලත් ඇති වෙලා නැහැ. තවත් මේ ඉරි හඳිනවා කියලා. තවත් මෙහෙම පහුරු ගහන්න බලන්නේ. පහුරු ගහනවා කියන එකට ඇබ්බැහි වෙලා. ආන්න නිදාගන්නවා කියනකට ඇබ්බැහි වෙලාන්න. සංසාරී දන්නේ නෑ තමන්ගේ ජීවිතය මේ වගේ පැත්තකට ඇයි යන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, අර ගහක් සොලව සොලව ඉන්න කෙනා, ඒ ගහක් සොලව සොලව ඉන්න කෙනා ජීවිත ආත්ම භව 500ක් වඳුරු යෝනී ඉපදුනා වඳුරෙක් වෙලා. ස්වාමීනි එක දිගටද විටින් විටද? ආනන්ද, මේ උපන් සත්වෙක් විටින් විට වඳුරු යෝනියක් උපදිනවා, තිරිසන් ලෝකෙ උපදිනවා කියන එක ගණන් කරන්න බෑ. මේ පුජ්‍යල එක දිගට වඳුරෙක් කියලා හිටිය ජීවිත 500ක්. කොහොමද? අත්ෙන් අත්තට පැන පැන ජරා කරගෙන කොලාතු කමින් වැස්සට තෙමි තෙමි, ඒ වගේ මේ රංචු එක එක මේ කාකොටා ගනිමින් හූරමින් ලේපිරා ගනිමින් මිනිසුන්ගෙන් බැටකමින් ජීවිත ආත්ම භාව 500ක් ඉඳ සිද්ධ වෙනවා. කොහොමද කර්ම? ඊළඟට තව සමහර වෙලාවට අපි දැන් ගම ඔය මේ රුවන්වැලි මහසෑයි ඒ වගේ උතුම් ස්ථානවල බුද්ධ පූජාවත් යන්න ගිය ගමන් ඔන්න වඳුරු ටික පැනලා ඒව කනවා. ඒ වඳුරන් ටිකේ කර්ම සකස් වෙනවා. මා දුටුවා අපගේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා දකිනවා කපුටෙ. ඒ කපුටගේ උස මේ උස දිග පළල තියෙන යොදුන් තුනක්. ඒ කියන්නේ කිලෝමීටර් 30ක් විශාල කපුටෙක්, പ്രേත කපුටෙක්. අහසේ පිච්චි පිච්චි යන. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඉරිදීෙන් කතා කරනවා ඒ කපුටත් එක්ක, പ്രേත කපුටගෙන්. කාක പ്രേතයා කියලා කියන්නේ. උඹ මොකද ওই පිච්චෙන්නේ කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ සංගයා පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා එක්තරා මේ ශාලාවක හෝල් එක මේසයක් උඩ පාත්‍රයේ තියලා එතන ළඟ තියෙන ඇලට මෝනෝද අතපයයි මෝනෝදගෙන ඉඳ යනවා. ඒ අනාතරට ඉක්මනට කපුටෙක් ඇවිල්ලා හැම පාත්‍රයෙම ඩිංග ඩිංග කොට කොට කනවා. අර ස්වාමීන් වහන්සේලා වඩිනකොට ඉක්මනට ගිල්ල යනවා. මේකට පුරුදු වෙලා හිටියා, අබ්බැහි වෙලා හිටියා. සංගයාගේ පාත්‍රවල තිබ්බ බත් කොටලා කාපු පාපේට බුද්ධාන්තරයක් කාක ප්‍රීතිය. කොහොමද කර්මය? දැන් ওই වඳුරෝ මාල් ටිකක් අරගෙන යනකොට පැනලා උදුරගෙන යනවා. බුද්ධ පූජාව කරනවා. කොහොම කර්ම සකස් වෙන්නේ ඇතිද? අර සංගයාට තිබ්බ පාත්‍රෙන් කාලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පාත්‍රයේ රම්මැලි සෑය ඉදිරියේ තියෙන මේවා මොකවත් දන්නේ නැතුව වඳුරෙක් බුද්ධ පූජාව කන්නන උට පන්නනකොට මේ වයස ගාච්චි ළමලා කියනවා ප්‍රාණඝාතය කරන්න එපා, ඔවුන් පන්නන්න එපා, හිංසාව එපා කියලා. මේ සතා නිරේ යන්නේක, ප්‍රේතෙක් වෙන එක වළක්වන්න මේ සතා පන්නන එක පාපයන්නේ. ඉතින් ඒ නිසා ওই විදිහට දැන් බලන්න සමහර ගෙවල් වල මිනිස්සු බලු පැට්ටු ගෙනල්ලා දානවා පන්සල් වලට. පන්සල කැත කරනවා, බෝමලුව කැත කරනවා, බෝධියට චූ කරනවා, තැන් තැන්වල කක්ක කරනවා. මේ විදිහට අර සුද්ධ භූමි අපවිත්‍ර කිරීමේ කර්මය සමහරවිට දාන ගෙනලා තිබේ ඔය බල්ලෝ කාලා පයින්නවා. මේ විදිහ ඊළඟට හැම තැනම මේ මැක්කෝ කෙනෙකුට බණ අහන්න බෑ ඇවිල්ලා. එතකොට කොච්චර පාපයක් ඒ සත්තුන්ගේ රැස් වෙනවා ඉතින්. අපි හිතුවේ නැතුණාට. දැන් කොහොම හරි මේ බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද මෙයා ජීවිත 500ක් වඳුරෙක් වෙලා ඉපදිලා. ඒ කාලේ අත්ෙන් අත්තට පැනලා මේ ගස් කොළන් හොල්ලා හොල්ලා ගිහිල්ලා තවම ඇති වෙලා නැහැ. දැනටත් මේ ගස් කොළන් හොල්ලා හොල්ලා ඉන්නේ. පුරුදු වෙලා හැටි දැක්කද කියලා ඇහුවා. පින්වත් ආනන්ද අර උඩ බලාගෙන ඉන්න මිනිසයා ඔය මිනිසයා ජීවිත 500ක් නැකති කෙනෙක්. නැකති කෙනෙක් කියන්නේ නැකත් තරු ඔස්සේ මේ වේලාවල් හදන කෙනෙක්. එතකොට ස්වාමිනී විටින් විටද එක දිගටම කියව. තවමත් ඇති වෙලා නැහැ ආස දිහා බලාගෙන. ඔළුව හැරිලා තියෙන ආසටම. ආනන්ද මේ ධර්මය අහන මේ උපාසකයා ජීවිත ආත්ම භව 500ක් වේද හදාරපු කෙනෙක්. කෙන මොහු යහපත් දේවල් මොනවද, කුසල් මොනවද, හොඳ දේවල් මොනවද කියලා හොය හොයා ගිහිල්ලා තියෙනවා ජීවිතාන් බව 500. එතකොට ඔහු ඒ ජීවිතවලදී යමක් කවුරු හරි කිව්වොත් මේ හොඳ දෙයක් යහපත් දෙයක් කියලා කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. හොඳට අහගන්නවා ඒක. ඒ පුරුද්දම දැන් බුදු කෙනෙක් ළඟ ඉඳලා හොඳට අහගෙන ඉන්නවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පස් දිනාටම දැන් මේ භාග්‍යතුන් වහන්සේ සද්ධර්ම වර්ෂාව වස්සවද්දී මේ පස් දිනාටම එක විදිහට ඇහෙන්නේ නැද්ද කියලා ඇහුවා. කියනවා ආනන්ද, මේ ධර්මයේ තථාගත ශ්‍රී සද්ධර්මයේ කියන එක ඔක්කොටම එක විදිහට ඇහෙන්නේ නැහැ කිව්වා. පින්වතුනි, මේක බුදු කෙනෙක් දන්නේ. අපි මේ ටීවී එකෙන් බණ කියනවා, රේඩියෝ එකෙන් බණ කියනවා, අපි හිතන්නේ ඔක්කොටම ඇහෙනවා කියලා. පින්වතුනි, මේක ඇහෙන්නේ නැහැ එක විදිහකට ඔක්කොටම. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි මේ එහෙම වෙන්නේ කොහොමද? දැන් මේ පස් දිනක් එක ළඟ ඉඳගෙන ධර්මය අහනකොට පස් දිනාටම එක විදිහට ඇහෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවා. ආනන්ද, ඒකට හේතුවක් තියෙනවා කිව්වා. ආනන්ද, මේ අය සංසාරේ බොහෝ කාලයක් දෙතිස් කතා අහලා අහලා ඊළඟට මේ ඒ අධර්මය අහලා අහලා බොහෝ කාලයක් නච්ච ගීත වාදිත වලින් සතුටු වෙවි ඉඳලා ආනන්ද මෙයාලට කුසල් දහම් නැමැති ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති අමා දියදහර ගලාගෙන යන ඇලපාර මෙයාලගේ ජීවිතවල වැහිලා තියෙනවා. සුද්ධ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ නමක් ආනන්ද පහළ වෙන්නේ කලාතුරකින්. දැන් අපි ගත්තොත් එහෙම දීපංකර පාදමූලයේ විවරණ ගත්ත මොහොතේ පටන් අසංකේය කල්ප හතරකුත් කල්ප ලක්ෂයකට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ 24 නමයි. 24 බුදුරජාණන් වහන්සේලා. එතකොට ඒ බුදුරජාණන් ඒ කියන්නේ බුද්ධ කියන වචනේ කනට ඇහෙන්න, ධර්මයේ කියන වචනේ කනට ඇහෙන්න, සංගරත්නිය කියන වචනේ කනට ඇහෙන්න, කුසල් අකුසල් කියන එක කනට ඇහෙන්න අවස්ථා 24යි මේ සත්වයන්ට ලැබිලා තියෙන්නේ. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් තුල. ආනන්ද ඒ කාලයේ තුලත් මේ අය කුසල් වලට කන් යොමු කළා නැතුව දෙතිස් කතාව මහලා, අධර්මයේ මහලා, නාච්ච ගීත වාදිත ආදී විෂෝක දර්ශනයෙන් සතුටු වෙලා ඊළඟට ඕපදූප කේලං ඕවට කන් යොමු කර කර ඉඳලා දේශපාලන මේවට යොමු කර කර කර කර කර ඉඳලා ආනන්ද මෙයාලටකි ඇලපාරවල් වැහිලා තියෙන්නේ කිව්වා. ජීවිතේ ශ්‍රී සද්ධර්මයේ නැමැති අමා දියදහරේන ඇල වැහිලා තියෙන්නේ. හොරු නෑ කුසල් ආන්න. ඒ නිසා ධර්මයක් දේශනා කළාට ඒ කියාට දැනෙන්නේ නෑ. ඒ වචනේ යාගේ කන හරහා හදවතට යන්නේ නැහැ. හැබැයි රාගය ඇති වෙන දෙයක් කිව්වෝ, ద్వේෂය ඇති වෙන දෙයක් කිව්වෝ, මොහොය ඇති වෙන දෙයක් කිව්වෝ, ಜಾති ආලය ගැන කිව්වෝ, ආගමික ආලය ගැන මොකක් හරි ඔයගේ දෙයක් කිව්වෝ, ඒක යනවා පපුව සිසාරා. ඒක යනවා පපුව සිසාරා. ඇයි යුද්ධ කරන කාලවලදී ගම්මානයකට එක සෙම්පති කෙනෙක් ගිහිල්ලා ගමේ පිරිස ඔක්කොම රැස් කරවලා අපේ රට වේරා ගන්න ඕන, මෙහෙමයි මෙහෙමයි සතුරු අරෙන් එනවා, සතුරන් අපේ රට දෙන්න බෑ, ගණියව් අතට කඩු කියලා කියනකොට අඹු දරුව අත්හැරලා අර මේ පුරුෂයෝ කඩු අතට අරගෙන යුද්ධයට යනවනේ. මේ අර්ථ සාධක ලැබිලාද? මරණේ පෙනිපෙනි යනවනේ. ඒ තැනට යල කුලප්පු කරලා ගන්න පුළුවන්. ඇයි සංසාරේ මේ සත්වයා යුද්ධ කරපු වාර අනන්තයි අප්‍රමාණයි. කඩු කිනිසි අතට ගත්ත වාර අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා තප්පරේට එයයි කුලප්පු කරන්න පුළුවන්. හැබැයි සංසාරේම බුදුවරු අවස්ථා 24ක අසංකේයකුත් අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් ඇතුළත දීර්ඝ වූ සංසාරී බුදුවරු කලාතුරකින් පහළ වෙන්නේ. ඒ කාලෙදි ධර්මයට කන් යොමු කළා නැහැ. ඉතින් ඒ නිසා පින්වත් ආනන්ද මෙයාලගේ කන්වල දැන් මලකඩ බැඳිලා තියෙනවා. දෙතිස් කතාවට විතරයි සංවේදී. ඉතින් ඒ නිසා ඇල පාරවල් සුද්ධ කරගෙන නෑ. ඒ නිසා ඇත්තටම මේ ධර්මය අහනකොට නම් මට නම් හිතෙන්නේ පින්වත් මේ බණහනකට ඇබ්බැහි වුණාට කමන්නේ. සිල් ගන්න එකට ඇබ්බැහි වුණාට කමන්නේ. ඒ ඇල පාර සුද්ධ කරගෙන තියාගන්න. ඒ සුද්ධ කරගෙන තියාගත්තට පස්සේ සත්පුරුෂයෝගේ ඒ ශ්‍රී සද්ධර්මයේ කන වැටෙනකොට ඒක හදවතට යනවා. හදවතට යනවා. ඒ අයට තමයි රහතන් වහන්සේලා දහම් දේශනා කරනකොට හදවතටම යනවා. කෙලෙස් කැඩිලා යනවා. ඊළඟට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ දර්ශනේ මුළු ජීවිතේම යොමු කරනවා සසර දුකින් අත් මිදෙන්න. ඒ සංසාරේ පුරුදු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන අදත් ඔබ මේ විදිහට මහන්සි වෙනවා. අද පොම් පොය දවසේ මේ විදිහට ධර්මය අහනවා. මේ ඔබ ගත කරන, ඔබ කැප කරන වේලාව අපත යන එකක් නෙවෙයි. සම්මා සම්බුදුවරුන්ට ඔබ ජීවිතේ පුහුණු කරපු විදිහ පේනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ අපි වාගේ අහිංසක අසරණ සත්වයෝ සසර දුකින් එතර කරවන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපි කරාවට අපිට ඕන උවමනාව කැපවීම සොය සොයා යන්න ඕන. කිං කුසල ගවීසි කුසල් සත්‍ය යහපත යහපත විශේෂ කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පින්වත් ආනන්ද තුනුරුවන් කියන වචනේ හැමදාම ඇහෙන්නේ. මේ ධර්මයේ හැමදාම ඇහෙන්නේ. ඒ නිසා සංසාරේ අසංඛ්‍ය ගණන් කල්ප. දැන් උදාහරණයක් ගත්තොත් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සීකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට කල්ප 60ක්. කල්ප 60ක් බුදවරු ලෝකේ නැහැ. කල්ප 60ක් පින්වත්නි කල්ප 60ක් බුද්ධ ධම්ම සංඝ කියන එක ඇහෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන එක වචනේ ඇහෙන්නේ. කුසල අකුසල ගැන ඇහෙන්නේ. කල්ප 60ක්. කල්පයක් කියන්නේ ලේසියද? කල්පයක් කියන්නේ යොදුනක් කුස යොදුනක් පළල යොදුනක් ඝනකම තියෙන මේ පර්වතයක් අවුරුදු ගල් පර්වතයක් අවුරුදු 100කට වතාවක් සිනිදු සල්වකින් කෙනෙක් පිහදාගෙන ගියොත් අවුරුදු 100කට වතාව ඒ ගල ගෙවුණත් කල්පයකට තියෙන අවුරුදු ගෙවෙන්නේ නැහැ කියලා. ඕක මම මතක් වුණා අපි දානි වළඳන පාත්‍රී උදේට දානි වළඳනවා දවල්ට දානි වළඳනවා කී ගමනක් අපි දානි වළඳන්න කලින් හොදනවා දානි වළඳලා හොදනවා අපි ඉඳුල් කඩෙන් පිහිනවා මෙහෙම පිහලාවත් මං අහලමත් නැහැ මේ ස්වාමීන් වහන්සේ නමක්ගේ පාත්‍රයක් අවුරුදු 80ක් 90ක් ජීවත් වෙලත් ස්වාමීන් වහන්සේ නමක්ගේ පාත්‍රයක් ගෙවුනා කියලා අහලා නැහැ. මේ උදේ දවල් පිහ පියා ඕදා ඕදා ඉන්න පාත්‍රේ අරසා යොදුනක් දිග පළල උස තියෙන පර්වතයක් අවුරුදු 100කට සිනුදු සළුවකින් මෙහෙම පියදාගෙන ගිහිල්ලා ඒ ගල ගෙවෙනවා කියන එකයි කල්පයකුයි කියන එකයි හිතලා හිතෙන් හිතලා බලන්න එවැනි කල්ප 60ක් බුද්ධ ධම්ම සංඝ කියන එක ඇහෙන්නේ. අනිත් ඒවා නාච්ච ගීත වාදිත ඒ සියල්ල ලැබෙනවා. කාමයේ ඕන තරම් ලැබෙනවා, ගෑනු ඕන තරම් ලැබෙනවා, පිරිමි ඕන තරම් ලැබෙනවා, සුරා ඕන තරම් ලැබෙනවා. ඊළඟට මේ තියෙන කෙලි සෙල්ලම් නාඩගම් විකාර ඔක්කොම ටික ලැබෙනවා. තුනුරුවන් කියන එක විතරයි ඇහෙන්නේ නැත්තේ. මේ වාගේ කලාතුරකින් තුනුරුවන්ගේ හඬ ඇහෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අර පරණ පුරුදු වලටම යනවා. මේ පුම් පෝය දවසේ මේ බණ ටික ඇහෙනකොට තරුණ ළමා ලපටි කී දහහක් කී ලක්ෂයක් පෝන් ඔබ ඔබ ඉන්නවද නිකන් වෙන විකාරවල? කීයෙන් කී දෙනාද කන් යොමු කරගෙන බණ ටිකක් අහන්නේ? මොනවා කරන්නද? ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දසබල ඥාන විසරද ඥාන සබ්භඤ්ඤුත ඥාන සඩ් අසාධාරණ ඥාන වූ තථාගත බුදුරජාණන් වහන්සේ අනන්ත සම්බුදු ගුණයෙන් එබි අප්‍රමාණ ප්‍රාතිහාරයෙන් යුතු දහම් දෙසද්දි ඒ සත්වයෝ ඒ විදිහට නම් හිටියේ. අද කාලේ ගැන කවර කතාද? අද කාලේ ගැන කවර කතා? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද, මේ විදිහට උනේ සත්වයන් බොහෝ කාලයක් නත්ති රාග සමෝ අග්ගී, මේ රාගේ නැමැති ගින්නෙන් පිච්චි පිච්චි ඉන්නේ ආනන්ද. දැන් මේ ෆෝන් සෙල්ලමින්, මේ ගේම් සෙල්ලමින්, මේ ඇබ්බැහිවීම තුලින් රාග ගින්නෙන් නේද මේ පිච්චි පිච්චි ඉන්නේ? සමහර අම්මලා අඬලා දොඩලා කියනවා, ස්වාමීනි පාන්දර 3යි 4යි 5යි මුන් නිදා ගන්නකොට මුගේ ඇස් කළු වෙලා ඇඟ වැහැරිලා ගිහිල්ලා මේ ෆෝන් එක බදාගෙන ඉතින් මේ ගිනි ගන්නවා, මේ පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඉරවල් හතක් පායලා මේ මහා පෘථුය බවාග්‍රේ දක්වා ගිනි ගන්න කාලයක් වෙනවා. සත්‍ය සූර්යගමන සූත්‍රය වදාළ. හැබැයි පින්වත් මහණෙනි, ඒ ගින්න සිද්ධ වෙන්නේ කල්පයකට එක වතාවයි. ඒ වුණාට මේ රාගේ නැමැති ගින්නේ හැම වෙලාවෙම මේ සත්වයා පිච්චෙනවා. ඒ නිසා කල්පාගිනියවත් කල්පේ අවසානට එන ගින්දරවත් සමාන නෑ මේ රාග ගින්නට තරම්. ඉච්චර පිච්චෙනවා, ඉච්චර දැවෙනවා. ඒ නිසා මේ බහ තේරෙන ඇඟින් දැනින් ඇතිවෙන වයසේ පටන් මිය යන මහල්ලා දක්වා රාග ගින්නෙන් කෙලහලාලා වාසය කරන රාගෙන් පිච්චි පිච්චි ඉන්නවා, දැවි දැවි ඉන්නවා. ඒවටම හරියන තාක්ෂණයකුත් ආවා. ඔක්කොම ළඟ තියෙන්නේ. හම්මෝ මේ මහමෙවුනව ආරම්භ කළා දැන් අවුරුදු 20 22ක්. මේ අවුරුදු 20 ප්‍රාතිහාරය මහා කාන්තාරයක් නැද එක පෝරම වතුර උල්පතක් මතුවෙලා යට ගියා වගේ. මහා අන්ධකාරයක විදිලක් හිටුවා. මේ තියෙන තාක්ෂණික ලෝකෙත් එක්ක මේ ඉදිරියට එන ළමා ලපටි රාගෙන් පිච්ච නැහැටි, මේ ලෝකයා රාගෙන් පිච්ච නැහැටි සිතාගත නොහැකි. නත්ති රාග සමෝහග්ගී, බුදුරජාණන් වහන්සේ වදාළා නත්ති දෝෂ සමෝගහෝ. බුදුරජාණන් වහන්සේ වදාළා ද්වේෂයේ සමාන ග්‍රහණය වීමක්, අල්ලා ගැනීමක්, වෙලා ගැනීමක් නෑ කිව්වා ද්වේෂේ තරම්. බුදුරජාණන් වහන්සේ වදාළා පිඹුරෙක් ඔතා ගත්තොත් ඒ පිඹුර ඒ මනුස්සයා ගිලලා එතනින් ඉවරයි ඒක. යක්ෂයෙක් මනුස්සයෙක් ගත්තොත් එහෙම එයා ගොදුරු කරගත්ත එතනින් ඉවර. ඊට පස්සේ කිඹුලෙක් මනුස්සයෙක් අල්ලා ගත්තොත් එහෙම එතනින් ඒ කිඹුලා ඒ කෑව එතනින් ඉවරයි. නමුත් මේ ද්වේෂයෙන් යමක් අල්ලා ගත්තොත් ජීවිත පලි අරගෙන එනවා. දැන් බලන්න අර කිකිලියෙක්ගේ බිත්තර කෑවා කියලා ඒ ගම් ඒ ගෙදර ගෑනු කෙනෙක් කිකිලි වෛරෙන් මැරුණා. ඊට පස්සේ ඒ ඊළඟ එක්කෙනා ඔන්න මෙයා මේ පූසෙක් වෙලා බැලලියක් වෙලා ඉපදුනා, අරයා මීයෙක් වෙලා ඉපදුනා. මේ විදිහට ඔන්න කනවා ජීවිත කකා කකා කකා එනවා. එක එක්කෙනා පන්න මේ පලිගන්න චේතනාව. ඒ අල්ලා ගත්තොත් ඒ අල්ලා ගැනීම ලීසි නෑ. දැන් කොච්චර තියෙනවද දැන් සමහර වෙලාවට බලන්න මානවකයෝ 4 දෙනෙක් පුරුෂයෝ 4 දෙනෙක් වෛශ්‍යාවක් කැලේකට ගෙනගෙන ගිහිල්ලා ඈ සමග වාසය කරලා ඉතින් කවුරුත් නැති මහා කැලේ මේ 4 දෙනා කල්පනා කළා මේ ගෑණි දැන් ආය අපිට මොකටද කියලා බෙල්ල මෙරිකලා ආභරණ ටිකයි වස්ත්‍ර ටිකයි අරන් අර සිරුර කැලේ දාලා ආවා. ඒතකොට අර ගෑණු කෙනා වෛර බැඳගත්තා තොපි මගෙන් සතුටු වෙලා මව මැරුව මං බලගින් උපනූපන් ජීවිතය පලිගන්නවා කියලා. එතකොට දැන් බලන්න තමන්ගේ ශරීරය මේ ඔවුන්ට සතුටුවෙන්ට තීලා අවසානය වෛරය මැරිල යක්ෂණයක් වෙලා උප නූපන් ජීවිතය අර හතර දෙනා මරණ. ඒ හතර දෙනා අපේ බුද්ධ ශාසනය ඉපදුනා බාහිය දාරුචීරිය, පුක්කුසාති, තම්බදාටික ආදි වශයෙන්. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ නමක් වුණා. අර යක්ෂණී ගවයකුට ආරූඪ වෙලා ඇවිල්ලා ඇන්නන්. තම්බදාටිකත් ඇඳේ ඉතින් ගවයකුට ආරූඪ වෙලා යක්ෂණී ඇවිල්ලා ගියතුට ඇවිල්ලා ඇනලා තියෙන මරලා තියෙන. පුක්කුසාති අනාගාමි බවට පත් වුණා. ඒ උත්තමයාටත් ඇන්නා. රහතන් වහන්සේ නමක් ඝාතනය කරපු ආර්ය ශ්‍රාවකයෝ ඝාතනය කරපු දැන් තම්බදාටික සෝවන් වුණා. ආර්ය ශ්‍රාවකයෝ ඝාතනය කරපු කර්මය අර යක්ෂණීට ආවා. දැන් වැරද්ද ඒ දෙන්නගේ ඔය සිද්ධියේ මුල බලනකොට වැරද්ද උනේ කාගෙන්ද? වැරද්ද උනේ අර පිරිමි ටිකගෙන්නේ. නමුත් ඒ පිරිමි ටික සංසාරයෙන් එතර වුණානේ. එතකොට ආනන්ත හිමි පාප කර්ම රැස් කරගත්තන යක්ෂණී. ඒකට හේතුව ඇයි? එතන වැරදි කාම සේවනයට වැඩිය බලවත් වෙලා ආවා අරයගේ වෛරේ, තරහ, මේ ද්වේෂය කියන එක තරම් ග්‍රහණය, අල්ලා ගැනීම තවත් ලෝකේ නෑ කියෝ. ඉතින් ඒ නිසා ඔය සමහර ළමයි ආදරෙන් ආදරෙන් වෙරිලා කතා කරලා බැඳිලා ඉන්නවා. තමන්ගේ අරමුණු ඉෂ්ට නොවෙනකොට, තමන්ට ඕන විදිහකට නැතිකොට හිතේ වෛරය අර පලිගන්නවා කියන චේතනාවෙන් තමන් ආදරය කරපු කෙනාම ජීවිතයෙන් ජීවිතේ තමන්ට පලිගන්න යක්ෂණී යකා වෙන්න පුළුවන්. මොකද කරන්නේ? දැන් ඔය සංසාරයට කිසිම බයක් නැතුව රාගය සන්තරපණය කර කර, ද්වේෂය සන්තරපණය කර කර චූර්ණ එකේ ඉන්න ඕන කියලා ජීවත් වෙනවා නම් ඔය ඔක්කොටම කැමති වෙලා ඔය ඔක්කොම කරගහගෙන යන්න මොකද කරන්නේ? මෙච්චර දේවලුත් කියනකොට මම නම් හිතන්නේ මේක මේ ඔක්කොටම හේ කියලා. බුදුරජාන් වහන්සේත් වදාළානේ, ඇලපාර කපාගෙන තියෙන්න ඕනකව තමන්ගේ ජීවිතේට ශ්‍රී සද්ධර්ම අමා දියවර යන්න ඒ ජීවිතේට. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට ඒ ගාථාව වදාළි, නත්ති මෝහ සමංජාලං. නත්ති මෝහ සමංජාලං, මෝහය සමාන දැලක් නැහැ. දැලකට අහුන කුරුල්ලන්ට ලීසින් ගැලවෙන්න බෑ. දැලට අහුන මාළුවන්ට ලීසින් ගැලවෙන්න බෑ. මකුළු දැලට අහුන චූටි කෘමියට ගැලවිලා යන්න බෑ. ඉතින් ඒ වගේ වෙලාගෙන පැටලිලා අගක් මුලක් නැතුව මේ සත්වයා මෝහ දැලී සිටින්නේ. ඔහුයි නිදහසයි අතර තින්නේ දැල. ඒ නිසා මේ සසරේ යන ගමනයි අමා නිවන නැමැති නිදහසයි අතර තින්නේ මෝහය නැමැති දැල. මෝහය නැමැති දැල යංගිසි කෙනෙක් ප්‍රහාණය කරනවාද, කපල දානවාද, සිඳල දානවාද, සුණු විසුණු කළ දානවාද, ඔහු අමා නිවනට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, නත්ති තණ්හා සමා නදී. තෘෂ්ණාව තරම් සමාන නදියක් නැහැ පින්වත් මානෙනි. මේ ලෝකේ තියෙන නදී පින්වත් ආනන්ද, මේ ලෝකේ තියෙන ගංගා නදී වේලාවකට පිරෙනවා, වේලාවකට උතුරා යනවා, වේලාවකට සිඳී යනවා, වේලාවකට සිහින් දිය දහර ගලාගෙන යනවා. දැන් අපි බලන්නකෝ, දඹදිව ගිහිල්ලා තියෙන කෙනෙක් ඉන්නවා නම් පාටලිපුත්‍ර, ඒ කියන්නේ පැට්නාවල ඉඳලා විශාලාමානුවරට යද්දී කිලෝමීටර් 9 හමාරකට වඩා දිග පාලමක් හම්බ වෙනවා. ඒ සම්පූර්ණ පාලම ගංගා නම් ගඟ උඩින් යන්නේ. එතකොට අපි පාලමත් එක්ක කතා කළොත් එහෙම ගංගා නම් ගඟම තියෙනවා කිලෝමීටර් 9 හමාරකට වැඩිය පළලට. ඔය ගංගා පුංචිය කිව්වා. ගංගා, යමුනා, චිරවතී, සරබූ, මහී, මේ ආදි ගංගා පොන්චි ලෝකෙ තියෙන ලොකුම ගංගාව තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව කියන ගංගාව හිඳෙන්නෙත් නෑ, උතුරලා පිටාර ගලන්නෙත් නෑ, මදි වෙන්නෙත් නෑ, ඇතිවෙන්නෙත් නෑ. තණ්හා ගඟ ගලාගෙන ගලාගෙන යනවා. බලන්න අපේ මව නොවිච්ච කෙනෙක්, පියා නොවිච්ච කෙනෙක් සංසාරේ නෑ. බිරිඳ නොවුන කෙනෙක්, ස්වාමියා නොවුන කෙනෙක් හොයාගන්න නෑ. දරුවෙක් දුවෙක් නොවිච්ච, පුතෙක් නොවිච්ච කෙනෙක් හොයාගන්න නෑ. එහෙම යද්දිනුත් මේ තරුණ ළමයි ගෑන් ළමෙක් හොයාගෙන යන්නේ, ගෑන් ළමෙක් තරුණ පුතෙක් හොයාගෙන යන්නේ, මේ ප්‍රේම් හබ, මේ ෆෝන් වලින් තියෙන සෙල්ලම් ජීවිතේ පළවෙනි වතාවට කාන්තාවක් හොයනවා වගේ, සංසාරේට පළවෙනි වතාවට පිරිමියෙක් හොයනවා වගේ. ඊළඟට දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී ඒ දෙමව්පියෝ කටයුතු කරන්නේ ජීවිතේ පළවෙනි වතාවට ළමෙක් ලැබෙනවා වගේ. කොච්චර දරුවන් වැදුවත්, කොච්චර දරුවන් ලැබුණත් එපා වෙන්නේ නැහැ. මිනිස්සයාගෙන් දුක්ඛං කටළු එද්දී ඔබ නම් එපා කියනවා මිසක්කා පිරිමි ජාතියම අපිරියා වෙන්නේ නැහැ. එක්කෙනෙක් ප්‍රතික්ෂේප කළා තව එක්කෙනෙකුට බැඳෙනවා. මේ තෘෂ්ණාව කියන නන්දියේ ස්වභාවය ඕකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව විස්තර වශයෙන් වදාහලා, නත්ති රාග සමෝ අග්ගී, නත්ති දෝස සමෝ ගහෝ, නත්ති මෝහ සමං ජාලං, නත්ති තණ්හා සමානදී. මේ ගාථාව දේශනා කරනකොට අර උපාසකයා එතනදී මේ හිටි ආසනේම සෝතාපන්න ඵලයටපත් වුණ, ධර්මය අහගෙන හිටපු කෙනා. මෙච්චර හරියක් වෙනවා අර හතර දිනක් තවම දන්නේ. ඊට පස්සේ අර උපාසකයා තමයි නැගිටලා අපි යන් යන් කියලා අර හතර දිනාට ඇඟට තට්ටුවක් දාලා ගෙන්නගෙන ගියේ. මෙහෙමත් සංසාරය. සමහර ඉන්නවනේ බනහන් නිඳ ගන්නවා, එහෙම ඇස් දෙක පේනවා. ඊට පස්සේ අවසානයේ දෙවියන්ට පින්දිර සාදුකාරයට නැගිටිනවා. කණේ ඉක්මනට හාඳුරු බණිවර කළා කියලා නැගිටිනවා. ඊට පස්සේ ලැජ්ජාවටත් එක කියනවා, හොඳ බණ. හොඳ බණ කියනවා. මොකක්ද ඒ හොඳ බණී කියලා අහපගම මතක නැහැ. අනිවා මතක නැහැ. අපි වයසයි නේව. මෝනිච්චාව දානවා. සංසාරේ මතක තියාගෙන ඉන්න සිල් ගන්න ගිහිල්ලා බුදියා ගන්න පුරුදු වුණොත්, බණ හද්දි බුදියා ගන්න පුරුදු වුණොත් මේක සංසාරෙට යනවා. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී මුත් නිදාගෙන ඉඳීවි. නිදාගෙන ඉඳීවි. ඉතින් ඒ නිසා මේ විදිහට මතක තියාගන්න ඒ ගාත වැසුරින් මම ඇත්තටම තවත් විස්තර කරන්න ඕන කියලා හිතුවා. මේ ඇබ්බැහි වීම ගැන, රාග දේශ මෝහයට ඇබ්බැහි වෙලා මේ අපි එක එක නම් වලින් කිව්වත්, ඒ කියන්නේ අපි සුරාවට ඇබ්බැහි වෙලා, ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙලා, පුරුෂයන්ට ඇබ්බැහි වෙලා, ෆෝන් එකට ඇබ්බැහි වෙලා, වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා, ඊළඟ තව තව මොන මොන මොනවාරි දේවල් වලට ඇබ්බැහි වෙලා කිව්වට, ඔය මොන ඇබ්බැහි වීමක තුලින් වුණත් ඇතුලේ වැඩ කරන්නේ රාගේ, ද්වේෂේ, මෝහේ. ඒ නිසා මේවට ඇබ්බැහි වෙලා මේ යන සංසාරය ඇත්තටම අපිට සතුට වෙන්න පුළුවන් යම් විදියකින් හරි. ওই වාගේ සංසාර ගමනකදී අපිට බණ අහන්න හිතුණනේ, ආස හිතුණනේ. අපිට පොවට සිල් ගන්න ආස හිතුණනේ. අපිට පැවිදි වෙන්න ආස හිතුණනේ. මේක නම් අපිට සංසාරේ සතුට වෙන්න පුළුවන් කාරණාව. ඇයි මේ හුරුව, මේ හුරුව වරදින්නේ? ඔබ මේ පොයට ධර්මය අහන එක, ඊළඟට හැමදාම ධර්මය අහන්න පුරුදු වෙච්ච එක වරදින්නේ. ඒ නිසා සෑයවල් හොය හොයා ගිහිල්ලා වඳින්න, බෝධින් වහන්සේලා හොය හොයා ගිහිල්ලා වඳින්න, ඒ උතුම් දේවල් සොයාගෙන යන හුරුව ඇති කරගන්න. ධර්මය අහනකොට වැරදි අඩුපාඩු අත්හරින දේ හුරු කරගන්න. දැන් මට හිතුනේ පින්වත්නි, දැන් තමන්ගේ ජීවිතේ තියෙන වැරද්දක් කියලා කියන්නකෝ, මේ වගේ ධර්ම දේශනාවක් අහලා ඒ වැරද්ද කෙනෙක් අත්හරිනවා නම්, මේ වගේ ධර්ම දේශනාවක් අහලා කවුරු හරි කෙනෙක් වැරද්දක් අත්හරිනවා කියලා හිතන්නකෝ, එහෙම වැරද්දක් අත්හරිනවා නම් මේ සංසාරයේ ගොඩාක් කරදර දුක්ඛං කටළු මැද්දේ පැවිදි වෙලා අපි ධර්මයේ දේශනා කරද්දී අපේ බණකුත් අහලා මෙහෙම වැරදි අඩුපාඩු අත්හැරලා ධර්මයට එන්න උත්සාහ කරනවා නම් ඒ කෙනා දෙව්ලොව ඉපදිච්ච ගමන් මාර්ග පල්ලාවි දිවුරු ඉදිරියේ දමනය වෙනවාමයි. රහතන් වහන්සේලා ඉදිරියේ දමනය වෙනවාමයි. බුදු කෙනෙක් ළඟනම් දමනය වෙනවාමයි. අද කාලෙත් අපේනොත් බණහාලා කෙනෙක් ජීවිතය යහපත් පැතට ගන්නවා නම් බුදු කෙනෙක් ළඟ ධර්මය අවබෝධ කරනවා කෙනෙක් සිද්ධ වෙනවාමයි. ඒ නිසා අපින්වත් දරුවනි, මේ ඔබට කියන්නේ ඔබගේ ජීවිතේ මොකක් හරි අඩුපාඩුවක් දැම්ම අත්හැරගන්න. මේ හැබ්බැහිවීම අත්හැරගන්න. ධර්මය අහලා ධර්මයේ ඉදිරි අත්හැරියා කියන්නේ ඔබට බුද්ධ ශාසනය වරදින්නේ. මම එකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ අඟුලිමාලයන් වහන්සේ සංසාරී ඉපදිලා හිටියා පෝරිසාද බ්‍රහ්මදත්ත රජුරෝ. ඒ රජුරුවන්ට දවසක් මිනි මස් කන්න ලැබිලා, ඒ කියන්නේ අරක් කැමියා ඔර රහසේ වෙන මසක් විදියට මිනි මස් උවිලා දුන්නා. ඒකට රහ වැටිලා ඇබ්බැහි වුණා. දැන් එයාට මිනි මස් ඕන. අවසානයේ රටේ මිනිස්සු මරලා මරලා මරලා මස් වලට ඇබ්බැහි වෙලා ඇබ්බැහි වෙලා අවසානයේ මේක අහු වුණා. ඇමතිවරු කිව්වා රජතුමනි මේක කිසිසේ සුදුසු නෑ, වහව නතර කරන්න ඕන කියලා. ඊට පස්සේ කෝ බෑ කියලා. ඊට පස්සේ කිව්වේ නම් ඔබතුමා රටෙන් පිටුවහ කරනවා කියලා. මං ඒකට කැමතියි කිව්වා. ඒතකොට තමන්ට 11,000ක් 16,000ක් දිවි අප්සරාව වගේ කාන්තාවෝ හිටියා අන්තපුරේ. ඊළඟට රන් රිදි මුතු මැණික් රුවන් ගබඩාවල ගබඩා කරලා තිබුණා. මෙත්තා සිරිය පාබල සේනාව තිබුණා. කීර්ති ප්‍රසන්තා ජය ගෝසා තිබුණා. තියෙන පාදයට පාවා ඩෙලුන රජුරුවන් එසේ මකුටු රත්තරන් ඔටුන්න පළඳලා තිබුණා. ඒ සියල්ල අත්හැරියනි මිනි මස් වලට ආසාවෙන්. ඇබ්බැහි වීම කියන එක කොහොම එකක්ද? ඔක්කොම අත්හරිනවා. අර තමන් ආසා දෙයට. ඊට පස්සේ අරක් කැමියා උයන මිනිස්සෙයි මුට්ටියකුයි කඩුවයි අරන් කැලේට ගියා. දවසක් මාසෙ නැතුව උය උයා හිටපු අරක් කැමියා මරලා කෑවා. ඊට පස්සේ කොහමාරේ මෙයා ලෙඩ වෙලා මෙයා මේ දවසක් මෙයායි කකුලේ උලක් කැන්ලා නුග ගහකට බාරයක් වුණා මගේ කකුල සුව කරලා දෙන්න. මම මේ රාජකුමාරවරු මේ 100කගේ බඩවැල් වලින් නුග ගහ වෙලනවා කියලා. නුග ගහ ළඟ වැටිලා හිටියා. නොකා නොබී වැටි හිටපු නිසාම කකුල තුවාලේ වේල්ලා ගියා. මෙයා හිටිය දෙය සුව කළා කියලා. බාරේ ඔප්පු කරන්න 99ක් රාජකුමාරවරු ගෙනල්ලා ගහේ එල්ලුවා. ඒ ගහේ දේවතා අප්‍රමාණ කම්පාවට පත් වුණා. සක් දෙවියෝ විකල්පයක් කිව්වා. සූත සෝම කියලා මහා රජ කෙනෙක් ඉන්නවා. එයාව ගෙන්න එයාට මෙයාව දමනය කරන්න පුළුවන්. ගහෙන් දෙය පෙනී ඉඳලා කිව්වා මේ සූත සෝම රජුරුවන්ගේ බඩවැලුත් ඕන කියලා. මෙයා සුතසෝම රජුරන්ගේ රාජ්‍යයට ගිහිල්ලා අරගෙන සුතසෝම රජුරු කරේ තියාගෙන අරගෙන ආවා. ඊට පස්සේ මේ අවසානයේ සුතසෝම රජුරු කිව්වා අනේ මම මේනකොට ගාථාවක් ගයක් කියාගෙන බමුණෙක් ආවා. ඒ ගාථා ටික මම අහන්න ඕන කියලා පොරොන්දු වෙලා ආවේ. මම ගිහිල්ලා ඒ ගාථා ටික අහලා එන්නම් කියලා. එතකොට මේ සුතසෝම රජුරන්ගේ තේජසටත් එක්ක හරි ගිහිල්ලා එන්න කියලා පොරොන්දු ඇරන් යව්වා. හැබැයි අර මේ පෝරිසාදයා හිතුවා ඒ රජුරු ආවේ නැත්තම් එහෙම මමත් රාජ්‍ය කෙනෙක් මගේ උරපත්ත පල්ලල ගහවටේට දානවා කියලා. පොරොන්දු වෙච්ච එක කරනවා කොහොමද? ඊට පස්සේ ඇත්තටම අර රජුරු ගිහිල්ලා බණ අහලා ආවා. අහලා අහලා ඒ සතරහ ගාථා කියලා ඒ ගාථා හතර අහලා මේ පෝරිසාදයා බය හිතුණා. අර ඒ රජුරු ආයෙනකොට මොනවද යහපු ගාථා කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා උඹ වගේ මිනිමස් කණෙකුට මොන ගාථාද? ඕහායි නැතු මාව මරලා මේ බඩවැල් වලින් ඔතපම් මේක කිව්වා. නෑ නෑ නෑ මේ ඔබතුමා හරි නිර්භීතයි. ඒවා ඔය ආවේ ඔය යහපු ගාථා වලින් ඕවා මටත් ඕන කියලා. ඒ ගාථා වල තියෙන සත්පුරුෂ තමයි. කෙලෙහි ගුණ ගැන. හොඳ ගැන. ඒ ගාථා හතරේ තියෙන. ඒ පළවෙනි ගාථාව තමයි සබ්බිරේත සමාසේත සබ්බි කුබ්බේත සන්තව සතන් සද්ධම්ම මන්වාය සෙයෝ හෝතින පාපියෝ. සත්පුරුෂව ඇසුරු කරන්න ඕන, සත්පුරුෂයත් එක්ක යාළු වෙන්න ඕන. ඒ සත්පුරුෂයන්ගේ ධර්මයට හිත යොමු කරගත්තොත් එයාට අයහපතක් වෙන්නේ නැහැ කියලා. මේ ගාථා හොඳට අර අවධානයෙන් අහගෙන හිටපු පෝරි සාදයාට මිනිමස් කන්නේ මනුස්ස අර මිනිස් යකාට මේක ඇහුණානේ, මේක තේරුණානේ. ඊට පස්සේ මට හරි සතුටුයි, මම ඔබතුමා නිදහස් කරනවා. ඔය ගාථා හතරට මම මගෙන් මම වර දෙනවා ඔබ වහන්සේ. ඕන දෙයක් ඉල්ලන්න මම දෙන්නම් කියලා. ඊට පස්සේ එක එක ඉල්ලලා හතරක් ඉල්ලුවානේ. මට හරියට මතක නැහැ හතරක් වගේ. ඊට පස්සේ එයා සැහැල්ලු වෙන විදිහට ඉල්ලලා අවසාන වරේ විදිහට ඉල්ලුවා මිනිමත් කන්න එපා. මෙයා කිව්වා මං රාජ්‍ය අත්හැරලා ආවේ ඔක්කොම අත්හැරලා ආවේ මිනිමත් කන්න තියෙන ආසාවට. එහි කිල්ලන්න එපා මං. ඊට පස්සේ කිව්වා පොරොන්දු ඉෂ්ට කරන්න. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න සත්‍ය වචනේ ඉදිරියේ අර ඔක්කොම අතෑරලා ආපු මිනිමස් කෑම නැවති මහා ඇබ්බැහිකම අත්හැරියා. අත්හැරලා ආපහු ආවා රාජ්‍යයට. මේ තමයි අඟුලිමාල. සංසාරේ වැරදි කළත් ආය අත්හැරියා. ඒ අත්හැරියා කියන ධර්මයේ ඉදිරියේ මේ බුද්ධ ශාසනේ කොච්චර මිනිමෙර මරා හිටියා බුදු කෙනෙක්ගෙන් එයාට නිවන ලැබෙන එක වළක්වන්න බෑ. අත්හැරලා සත්පුරුෂයන්ගේ වචන ඉදිරියේ අත්හැරලා සත්‍ය පොරොන්දු රැකලා අත්හැරලා. ඒ නිසා පින්වත් දරුවනි, පින්වත් මිනිසුනි, මේ කියන්නේ ඔබට යම් ඇබ්බැහිවීමක් තියෙනවා නම් ඒක අත්හැර ගන්න බැරි නම් ඒ ශ්‍රී අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දහස් නමක් වැඩ ඉන්න ශ්‍රී අඟුලිමාල මහසෑය විරාජමාන වැඩ සිටි. ගිහිල්ලා ඒ උතුම් සෑය රජාණන් වහන්සේ ළඟ නල්ල තියලා පොරොන්දු වෙන්න සපත කරන්න. අනේ මේ උතුම් තේජස අධිෂ්ඨාන කරන්න ඔබ වහන්සේ සංසාරේ නොයෙක් ඇබ්බැහිවීම් සත්පුරුෂයෝ මුණගැහිච්ච වෙලාවේ සත්පුරුෂයන්ගේ ධර්මයේ ඉදිරියේ සත්‍ය රැකීම ඉදිරියේ අත්හැරිය බව සත්‍යයි සත්‍යයි සත්‍යයි සත්‍යයි. මේ උතුම් මහා සෑයේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දහස් නමක් වැඩ ඉන්න බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. වරදින් වැළකෙන් නුවමනාව ඇබ්බැහිවීමෙන් වළකින් නුවමනාව ඇතුවමයි මම මේ සෑය ළඟට ආවේ සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ සත්‍ය අනුභවයෙන් මට වරද්ද හදාගන්න ශක්තිය දෙන්න, ආශිර්වාදය දෙන්න කියලා සිහි කළා සපත කරලා අඟුලිමාල මහසෑය ළඟ පොරොන්දු වෙලා ගිහිලා ඒ පොරොන්දු රකින්න. උතර ඔබට අඟුලිමාල සෑයේ වැඩ ඉන්නේ තේජස වැඩ ඉන්නේ පොරොන්දුවත් එක්ක. ළඟට මේ සියලු සත්වෝ තමන්ගේ වැරදි වලින් අඩුපාඩු වලින් ඇබ්බැහි වලින් අත් මිදුනේ බුදුරජාණන් වහන්සේ නිසා. අපගේ බුදුරජාණන් වහන්සේගේ වැඩිමනක් ධාතු වැඩ ඉන්නේ ද්‍රෝණයක් ශ්‍රී සරුවඥ ධාතු ස්වර්ණමාලී සෑය රජාණන් වහන්සේ තුල. ගංවම් බුදු සිරුර නිර්මාණය කරමින් වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර විදියෙන් මැවිලා තියෙන රුවන්වැලි සෑය ඇතුලේ. අදට ඒ උතුම් සෑය ළඟ පොරොන්දු වෙන්නේ ඒ නරක පුරුදු අත්හරින්න, මේ ඇබ්බැහිවීම අත්හරින්න ඔබට පුළුවන්. මතක තියාගන්න මේ ධර්මය අහලා මේ විදිහට ඔබ වරදින් අත්මිදුනොත්, ඇබ්බැහිවීමෙන් අත්මිදුනොත් එහෙම ඔබට බුද්ධ ශාසනය වරදින්නේ නැන්නේ. ඔබගේ සියලු කර්ම මෙතෙක් ඔබ හොරෙන් කරපු දේවල්, ඔබ කරපු වැරදි, ඔබ කරපු පව් වැඩ, ඒ ඔක්කොම යට යනවා සත්පුරුෂ ධර්මයේ ඉදිරියේ ඔබ නිවැරදි වීම කියන කර්මයේ ඉදිරියේ. ඔච්චර මිනි මරපු අඟුලිමාල කෙනෙකුට නිවනක් ලැබුණේ කොහොමද නැත්තම්? ඒ නිසා ජීවිතේ දැන් ගොඩාක් අයට තියෙන එක තමයි මම මේ වෙනකොට වැරදි කරලා වැරදි කරලා කියන එකනේ. ඔකට ලස්සන විස්තරයක් තියෙනවා. පින්වතුනි, ජීවිතේ කවද හරි වැරද්ද කියන එක අත්හරින්න ඕන. වැරද්දෙන් මැරෙන්න එපා. කරන පාපෙන් මිදෙන්න නැතුව මැරෙන්න එපා. කරන පාපෙන් මිදෙන අවස්ථාව තමයි දැන්. බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතේ පුංචි කාලේ හෝ තරුණ වයසේදී හෝ වැඩිහිටි හෝ තමන්ට තේරෙන තැනක කොයි වෙලාවෙද ධර්මයේ තේරුනේ එතනදීන් වැරද්ද අත්හරින්න ඕන. උදාහරණයක් ගත්තොත් බෝධි රාජකුමාරයා කියලා බුදුරජාණන් වහන්සේ කාලේ රාජකුමාරෙක් හිටියා. මේ රාජකුමාරයා කෝකනන්ද පහය කියලා ඉතාමත් ලස්සන මාලිගාවක් හදලා ඒ මාලිගාවේ මේ විවෘත කිරීමේ උත්සවේ පළවෙනි බුදුරජාණන් වහන්සේට සංඝදානය තිබ්බා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. බෝධි රාජ කුමාරයා විවාහ වෙලා හිටියේ අවුරුදු ගාන දරුව නැහැ. ඊට පස්සේ සුදු පාවඩයක් ඇතුරුවා මන්ට දරුවන් ලැබෙනවා නම් මේ පාවඩේ මතින් බුදුරජාණන් වහන්සේ වඩිත්වා කියලා. බුදුරජාණන් වහන්සේ දායි ගෙදරට වැඩලා පාවඩේ සිරිපා තිබුණේ නැහැ. යම් තැනක පාවඩයක් එළුවත් මගේ බුදුරජාණන් වහන්සේට පාවඩේ එළපු කෙනාගේ හිත පේනවා. මොවුන්ට දරුවන් ලැබෙන්නේ නැති නිසා පාවඩිය වැඩියේ නැහැ. ස්වාමීනි වඩින්න කියලා තුන් පාරක් ආරාධනා කළා වැඩියේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ දෙස බැලුවා. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ බැල්මෙන් බුදුරජාණන් වහන්සේ කුමක් උදෙසාද මා දෙස බැලුවේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට තේරෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පාවඩිය අයින් කරන්න කියලා. ඊට පස්සේ ගෙදර දානි වළඳලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා බෝධි රාජ කුමාරයා, ස්වාමීනි ඇයි පාවඩේ මතින් වෙඩියේ නැත්තේ? කුමාරයේ ඔබගේ අදහස් ඉෂ්ට වෙන්නේ නැති නිසා. ස්වාමීනි මාගේ අදහස් ඉෂ්ට වෙන්නේ නැත්තේ ඇයි? බෝධි රාජ කුමාරය මීට බොහෝ කාලයකට කලින් ඔබත් ඔබගේ බිරිඳත් ওই දෙදෙනාම නැවක යද්දී නැව පෙරලිලා මුහුදේ ලෑල්ලක් මත ඉල්ලීලා දූපතකට සේඳුණා. ඒ දූපතේ තනිකර තිබුණේ කුරුළු දූපතක්. චූටි ගස්වල පවා බිම පවා පොඩි පොඩි කූඩුවල හැම තැනම බිත්තර. ඊට පස්සේ ඒ දූපතට ගිහිල්ලා කන්න දෙයක් නැති තැන අර බිත්තර කඩකඩ කෑවා. ඊට පස්සේ ඔබ ඒ දූපතට හුරු වුණාට පස්සේ ඔබයි බිරිඳයි දෙන්නම අර චූටි පැටව පුළුස්සා කන්න පුරුදු වුණා. මේ විදිහට මැරෙන කල්ම කුරුළු බිත්තරත් කුරුළු පැටවුත් කකා තමයි ජීවත් වුණේ. බෝධි රාජ කුමාරය ඔබ මුලින්ම මේක නැවැත්තුවා නම් මේ ඔබ ඒක නවත්තලා වෙන ආහාරයකට පුරුදු වුණා නම් ඔබට අද පුතෙක් ලැබෙනවා. අඩුම තරමේ ඔබගේ බිරිඳ හරි මේක හොඳ නෑ කියලා ඒ වැරද්ද නතර කෙරෙව්වා නම් ඔබට දුවෙක් ලැබෙනවා. බෝධි රාජ කුමාරය මුළු ජීවිත කාලයම ඒ වැරද්ද නතර කළෙත් නෑ. ඒ වගේම දෙන්නට දෙන්න වැරද්ද කියවගෙන ඒ වැරද්ද හදාගත්තෙත් නෑ. ඒ නිසා ඔබගේ ජීවිතේට ඒ ඔබ බලාපොරොත්තු වෙන දරු සම්පත ලැබෙන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පාපයක් කළොත් ඒ පාපය නතර කරන්න ඕන. තමන්ට පුංචි කාලේ චූටි ළමයි කාලේ තේරෙනවා මං කරන දේ හොඳ නෑ. අවුරුදු 16 17 වෙනකොට තේරෙනවා මං කරන වැඩේ හොඳ නෑ. එතන නවත්තන්න ඕන. තරුණ වෙනකොට හිතෙනවා අවුරුදු 20 ගණන් වලදී හිතෙනවා මං කරන වැඩේ හොඳ නෑ කියලා. එතනින් නතර කරන්න ඕන. එතකොට වැඩි හිටි වුණාට පස්සේ යාට තේරෙනවා මං කරන වැඩේ හොඳ නෑ කියලා. එතනින් නතර කරන්න ඕන. ජීවිතයේ මේ අවස්ථා තුනේ කොතනක හරි වැරද්ද නතර කළොත් එහෙම ඔබට විමුක්තියට බාධා වෙන්නේ නෑ ඒක. ඒ කරපු පාපේ. එනිසා ජීවිතේ කවදා හරි තමන් කරන පාපෙන් අත් මිදින්න. සූරාවට ඇබ්බැහි වෙලා හිටිය සරකාණි කියලා කෙනෙක්. එයා ධර්මයේ නිතර අහනවා. මෙයාට තේරෙනවා තමන් බොනේ එක වැරද්දක් කියලා. නමුත් නතර කරගන්න බෑ ඇබ්බැහි වෙලා. මේ අතර එයා ලෙඩ වුණා. මෙයා ලෙඩ වෙනකොට මෙයා කල්පනා කළා නෑ මගේ මරණය කොයි වෙලාවෙද දන්නේ මං බොන්නේ නෑ කියලා. අවංකවම සමාදන් වුණා. එතකොට එයාට ඕනනම් බොන්න ගෙන්න ගන්න පුළුවන්. දැන් මෙයා ගෙන්න ගන්න. මෙයා සීලවන්ත කෙනෙක් විදිහට මැරුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සරකාණි සෝතාපන්න වුණා කියලා. හේතුව ඔහු ධර්මය අහලා තිබ්බ චිත්ත ප්‍රසාදෙත් එක්ක අවබෝධයට බාධා වෙලා තිබ්බේ සුරාවට ඇබ්බැහි වෙලා තිබ්බේ. ඒක ඔහු නැති කරගත්ත අවසාන මොහොතේ. ඒ නිසා යම්කිසි පාපයක් තමන්ගේ අතින් වෙනවා නම් ඒ පාපේ නතර කරන්න ඕන කවදා හරි. දැන් ඔබට ඒ පාපේ නතර කරන්න අවස්ථාව දැන්. පස්සේ නෙමෙයි. දැන් නතර කරන්න. දැන් ඔබ පුංචි වයසේ වෙන්න පුළුවන්, තරුණ වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්. ඇති දැන්. පව් කළා ඇති දැන්. නෑ මේක ප්‍රශ්නයක් නෑ මං ටික කාලයක් ගියාට පස්සේ නතර කරනවා. නෑ නෑ තව ටික කාලයක් ගියාම හාඳුරු කිව්වනේ ඉතින් ලෙඩ ඇඳේ ඉඳලවක් කමන්නේ ඔක නතර කරගන්න කියලා. මං ලෙඩ වුණාම නතර කරනවා. එහෙම හිතන්න එපා. එක්තරා මේ සල් ගහක් යට මේ මාළුවා ඇටයක් සතෙක් ගෙනල්ලා දැම්මා. මාළුවා ඇටි කියන්නේ මාළුවා වැල කියලා වැලක් තියෙනවා. මේ වැල ගහක ඇතිලා ගිහිල්ලා ඒ ගහේ සම්පූර්ණයෙන්ම ඒ ගහට අර වැල බද්ධ වෙලා ඒ වැලේ මුල් වලින් ගහේ සාරය උරන. අනිත් එක තමයි මේ මාළුවා වැලේ කොලේ තියෙන කෝපයක් වගේ. ඒතකොට ගොඩක් අතුපතර විහිදිලා අර කෝපයක් වගේ කොළ ටික මෙහෙම ඝනව හොඳට වැඩෙනවා හිමාලයේ තියෙන. ඒතකොට යම් දවසක වැස්සක් ආවොත් එීම අර කෝප වගේ තියෙන කොළ ඔක්කොගෙන් වතුර පිරීලා ගහට ඔරොත්තු දෙන්නේ නැතුව ගහ කඩාගෙන වැටෙනවා. මාළුවා වැල නිසාම ගහ කඩාගෙන වැටෙනවා. ගහට ඔරොත්තු දෙන්න හයියක් නැහැ. ගහෙන් සාරේ තුරනවා අර කහ වැල. ඉතින් අර ළඟ හිටපු රුක් දේවතාවෝ ඒ සාල ගහේ මේ සල් ගහේ දේවතාවට කිව්වා, දේවතාව ඔන්න දැන් මාළුවා ඇටයක් ඔතන වැටුණා. ඕක ඉක්මනට නෑ මේ අයින් කරගන්න, නැත්නම් අනාගතයට ප්‍රශ්නයක් වෙයි. අර දෙවිය කිව්වා නෑ, ඕක දැන් මොනරෙක් හරි ඇවිල්ලා කනවා. ඔය සත්තු හරි ඕක කාලා දානවා, නැත්නම් මේ කැලේ ඉන්න වනපාලකයා හරි ඕක අයින් කරලා දානවා කියලා මෙයා පණ්ඩිතකම් කිව්වා. අනේ මොනරු කෑවෙත් නෑ, සත්තු කෑවෙත් නෑ, වනපාලකයා අයින් කළෙත් නෑ. ඒ මාළුවා පැලි ලස්සනට වැඩිලා ගහේ ලස්සනට විල්ලා ගියා. ලස්සනයි කොළේ. ඊට පස්සේ ආයි අර දෙවිවරු රැස් වෙලා කිව්වා, දෙවිය ඔබටමයි කරදරයක් වෙන, ඔය මාළුවා වැල අයින් කරගන්න. ඊට පස්සේ ඔහෙලට ඉරිසියද හෙව්වා, මගේ මේ විමානේ ලස්සන කොළ තියෙන මාළුවා වැලක් එතෙනවට ඔහෙලා ඉරිසියද කියලා හෙව්වා. දැන් ඔය වගේ නෙමෙයි අද කියන්නේ, ඔය ආම්දුරු ඉගෙන ගන්න කාලේ ෆෝන් තිබෙන්නේ, අරවා තිබෙන්නේ. දැන් ඇරියස් එකක් අල්ලනවා කියලා දැන් බයිනෝ. දැන් අර දෙවියට විච්චිදේ, ඇයි උඹල ඉරිසියාද, ඇයි ඕවා කියන්නේ, ඇයි ඔය සිල් ගැන කතා කරන්නේ මේකයි කියලා. ඊට පස්සේ අර දෙවියා දැන් උන අනේ දෙවරු නිහඬ වුණා. අර මාළුවා වැල් ලොකුවට වැඩිලා වැඩිලා වැඩිලා අර ගහේ සාරය ඔක්කොම උරා ගත්තා. ගහ දුර්වල වුණා. අර මාළුවා වැල හොඳට වැඩුණා. වැස්සක් ආපු දවසක කඩාගෙන වැටුණා. එකද පස්සේ පස්සේ පස්සේ කියලා හිටපු එකෙන් අවසාන වෙච්ච විනාශය. ඒ වාගේ අපි දන්නේ නැතුව මේක පස්සේ පස්සේ පස්සේ කිව්වට අපි දන්නේ නැතුව අපි මේ අබ්බැහි වෙච්ච අයගේ ජීවිත තුළ ඒ ලියලන රාගේ, ලියලන ද්වේෂයේ, ලියලන මොහොයේ ඔබ නොසිතූ විනාශයක් කරන් ගෙනියන්න පුළුවන්. පහුගිය දවස්වල වීඩියෝ ගේම් ගහන්න එපා කිව්වා කියලා පුතා තාත්තගේ බෙල්ල කැපුවා. ෆෝන් එක ගත්තා කියලා ළමේ බෙල්ල වැල දාගත්තා. ෆෝන් එක ගත්තා කියලා දුව ගිනි තියාගත්තා. පහුගිය දවස්වල කොච්චර දේවල් අහන්න ලැබුණාද? මේ කීයක් හරි පොඩි සොච්චමකට ෆෝන් එකක් ගේනකොට මේකෙන් ආනන්තරීය පාප කර්මයක් මේ ළමයා කරගනී කියලා කවුරුත් හිතන්නේ. මාළුවා ඇටේ බිම වැටුණාට පස්සේ අනාගතේ මහ විනාශයක් වෙයි කියලා හිතුවේ නෑ වගේ. පැහැදිලිද? ඒ නිසා මේවා අගක් මුලක් නම් පේන්නේ නැහැ පින්වත්නි. මේ විනාශේ මොනවා මොනවා වෙන්න යනවද කියලා අපිටවත් තේරෙන්නේ නැහැ. පුළු පුළුවන් විදිහට බේරෙන්න. මම ඒකයි කිව්වේ, සමහර අය පින් කර කර දරුවෝ ලැබේවා, දරුවෝ ලැබේවා, දරුවෝ ලැබේවා කියලා පතනවා. අනාගතේ හරි මොනවා හරි පිනකින් අනාගතේ දරුවෝ ලැබෙනවා කියන්නකෝ, ඒ අයම තමන්ගේ අම්මගේ තාත්තගේ බෙල්ල කපයි. සී කල්පනාව නැහැ. කන්නේ නැහැ, බොන්නේ නැහැ, සී කල්පනාව නැහැ. මොකක් වෙලාද කියලා හිතාගන්න බෑ. සංසාරේ පුරුදු වලට වැටිලා. ඉතින් ඒ නිසා පාපේ කියන එක අදම නවත්තන්න. ඔබ මොන වයසේ හිටියත් කමන්නේ. ඔබට නිවන වරදින්නේ නැහැ. වැරද්ද නතර කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, යංච පාපං කතං කම්මං. බුදුරජාණන් වහන්සේ වදාළ, යම් කිසි කෙනෙක් පාපයක් කරනවා නම් කුසලේන පිතියති, ඒ පාපේ එයා නතර කරලා, පාපේ නතර කළා කියන කුසලින් එයාගේ පාපේ වහලා දානවා. සෝ ඉමං ලෝකම් පබාසේති, ඒ කෙනා මේ ලෝකේ එළිය කරනවා. අබ්භාමුත්තෝ චන්දිමා, වලාකුලකින් බිඳුන සඳක් වගේ. ඊළඟට යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාන පමජ්ජති, ඉස්සෙල්ලා පව් වැඩ කර කර ප්‍රමාදෙලා හිටියා, ධර්මයේ පැත්තට නැහැ. පස්සේ යායාගේ ජීවිතය වෙනස් කරගෙන ධර්මය පැත්තටෙනවා අප්‍රමාදී. සෝ ඉමං ලෝකම් පභාසේති අබ්බා මුත්තු විචන්දිමා. යා මේ ලෝක එලිය කරනවා බලාකුලකින් මිදුන සඳක් වගේ. පාපංචේ පොරිසෝ කෛරා නතන් කෛරා පුනප්පුන. තමන්ගේ අතින් වැරද්දක් වුණොත් පව් වැඩ සිද්ධ වුණොත් ආය ආයමත් කරන්න එපා. ඒ ඉතින් හේතුව තමයි මේ පාපේ කියන්නේ දුකට කියන නම. දුක්ඛෝ පුඤ්ඤ පාපස් උච්චයෝ. ඒ කියන්නේ තමන් කරන පාපෙන්, තමන් කරන වැරැද්දෙන්, තමන්ගේ කෙලිස් ඇවිස්සීම තුළින් අවසානයේ දුකම තමයි තමන්ට උපද්දවන්නේ. ඒ නිසා මේ බුද්ධ වචන ගැන නිතර නිතර කල්පනා කරගන්නට ඕන. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මනුෂ්‍යයාගේ හිත සාමාන්‍යයෙන් ආස්වාදයට නැඹුරුයිනි. ආස්වාදයට නැඹුරු ආස්වාදයේ පැත්තට තමයි කෙනෙක්ගේ හිත නිතර යන්නේ. ඊට එකෙන් වෙන විනාශේ ආදීනෝ පැත්ත තේරෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ ෆෝන් වලට, ගේම් වලට මේවට ඇබ්බැහි වෙලා ඉන්න අය තමන්ගේ වෙලාව විතරක් බැලුවා. සමහර ළමයි ඉන්නවා දවසට පැය 15 ෆෝන් එකේ. පැය 15ක් ෆෝන් එකේ. අපි කියමු දවසට පැය 16ක් ෆෝන් එකේ කියන්නේ දවසින් තුනෙන් දෙපංගුවක් ෆෝන් එකට. එතකොට මාසයට තුනෙන් දෙපංගුවක් කියන්නේ මාසයට දවස් 20ක් ෆෝන් එකේ. අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා තුනෙන් දෙපංගුවක් කියන්නේ අවුරුදු 60ක් ජීවත් වෙන කෙනා අවුරුදු 40ක් ෆෝන් එකට සින්න කරන ජීවිතේ. ඕකට සමනස ලෝකෙට ආවේ කන කැස් බෑවා වියසි දුරෙන් අහස බලනවා වගේ. ඊළඟට මේ වගේ දුර්ලභ මනුස්ස උප්පත්තියකට ආවේ මේ වගේ ඇබ්බැහිකම් වලටද? මනුස්සෙක් උනේ ඕකටද? අනේ මේවා මේ කන් වලට යන්නේ නැති එක ගැන බලන්නකෝ. ඉතින් ඒ නිසා අපිට දැන් ඉතින් අනිත් අයගේ ඉන්නම් වැඩක් නැහැ. තම තමන් හරි බේරෙන්න. නපරේසං විලෝමානි. මේ අපි ධර්මයේ දේශනා කරන්න දහං අවවාදයක් විදියට, බුද්ධ අවවාදයේ විදියට මේවා සීකරනවා මිසක්කා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ තම තමන්ට මේකෙන් ගැලවිලා යන්න එක තමයි. දරුවන්ට ධර්මයේ කියලා දීලා යහපත කියලා දීලා යන්නේ නැත්නම් අපිට අර හෙල් ගල් දාලා වලගොඩලි පුරවන්න බෑ වගේ මුළු පෘථුවේ මේ සමතලා කරන්න බෑනේ කෙනෙකුට. ඒ වගේ මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. තමන් හරි ගැලවිලා යන්න ඕන. තමන් හරි ගැලවිලා. ඒකයි නිතර මං කිව්වේ ධර්ම දේශනාවක් අහන්න නැතුව දවසක් ගෙවෙන්න දෙන්න එපා. මේ ධර්මය අහලා පුංචි පුංචි හරි තම තමන්ගේ පුළු පුළුවන් වැරදි අඩුපාඩු හදාගන්න. ඊළඟට තිසරණේ කියන එක කලාතුරකින් ඇහෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගුණ අහන්න, ධර්මයේ ගුණ අහන්න, සංඝරත්නයේ ගුණ අහන්න. මේ බලන්න ඉදිරියට තියෙන ව්‍යසනවල කෙලවරක් නැහැ. මේ ළමා ලපටි ඔක්කොම ගෙවල් වලට වෙලා ෆෝන් එකට ආවා. ඊට පස්සේ එහින් ඉස්කෝල ටික නැහැ. එහින් වසංගතේ. ඊළඟට මේ හිරගෙවල් වල ඉන්න අපරාධ කරපු මිනිස්සු දැන් ආපහු එළියට එනවා. එතන ඊළඟට මොකක් වෙයිද දන්නේ නැහැ. එහින් දේශපාලන තියෙන එක එක අරුබුද, එහින් ලෝකේ තියෙන ගැට, ඊළඟ ලෝක යුද්ධයකට යන්න තියෙන කතා බහ, ඊළඟට මේ විදින එන්නත ගැන මිනිසුන්ට සැකයි. දැන් එන්නත නිසා මොනව වෙයිද කියලා, වසංගතේ නිසා මොකක් වෙයිද? මේ වාගේ මහා ගිනි ජංජාලයක තමයි මේ සත්වයා වාසය කරන්නේ. ඒ නිසා පින්වතුනි මේ පණගෙන්ද යන්න කලින් තුනුරුවන් ජීවිතේ පූජා කළා, තමන්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු හදාගෙන පුම් පෝය දවසට අටසිල් සමාදන් වෙලා පංචශීලී ආරක්ෂා කරන තුනුරුවන් වන්දනා කරන ජීවිතේ තිසරණී පැත්තට යොමු කරගන්න. සද්ධා සීල සුති ත්‍යාග ප්‍රඥා කියන සීක බල ධර්ම සීකරමින් වාසය කරන්න පුරුදු කරන්න. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට අවසානයේ අපිට කියන්න තියෙන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අර ධර්මයව උපස් දෙනාට දුන්න අවවාදී ලොකු කතාවක් තියෙනවා. ඒක තමයි කෙනෙක් දුගතියකට වැටුනොත්, තිරිසන් ලෝකයකට වැටුනොත් නැවත නැවත තිරිසනෙක් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. නිරේ වැටුනොත්, තිරිසන් ලෝකෙ වැටුනොත්, ප්‍රේත ලෝකවල වැටුනොත්, ඒ දුගතියට වැටුනොත් ලේසි නෑ ආය ගොඩ එනවා කියන්නේ. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ. ඉතින් ඒ සංසාරේ දෙතිස් කතා, නච්ච ගීත වාදිත විසූක දස්සන, මේ විගඩන් මේ ඔක්කොම ටික සංසාරය ඕන තරන් තියෙනවා. සංසාරය නැති කලාතුරකින් ලැබෙනදී තමයි මේ තිසරණය. මේ බුදුරජාණන් වහන්සේගේ බණ පද ඇහෙන එක. ඒ ඇහෙන වෙලාවෙත් අනේ මේ ජීවිතේට විතරක් ඔය වෙන වැඩ ටික පසක තබලා ධර්මය වෙනුවෙන් ජීවිතය කැප කරන්න. තමන්ගේ දිනෙදා කටයුතු කරගන්න ගමන් ධර්මය වෙනුවෙනුත් දවසේ වෙලාවක් වෙන් කරගන්න. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන එක නිතර සිහි කරන්න. පංචශීලය ආරක්ෂා කරගන්න. නිතර ධර්මය අහන්න. ජීවිතේ කවදා හරි කොතනක හරි තමන්ගේ වැරද්ද නතර කරන්න. අද මම ඒකයි කිව්වේ, අපෙනුත් ධර්මයක් අහලා ඔබගේ ජීවිතේ වෙනස් වුණොත් ඔබට රහතන් වහන්සේලා ළඟ, බුදුරජාණන් වහන්සේලා ළඟ ඔබගේ ජීවිතේ වෙනස් වෙනවා කියන එක සිද්ධ වෙනවාමයි. ඒ නිසා අංගුලිමාල සෑය වඳින්න, රුවන්වැලි මහ සෑය වඳින්න, ජීවිතේ අඩුපාඩු හදාගන්න ශක්තිය ගන්න, මේ ධර්මය අහලා ධර්මයේ ශක්තිය ගන්න, එහෙනම් ජීවිතේ වෙනස් කරගන්න. එනිසා ඔයාලගේ ජීවිතවල තියෙන අඩුපාඩුකම්, ඇබ්බැහිකම් දුරින් දුරු කරගෙන ඔබගේ ජීවිතේ ධර්මයෙන් සුවපත් කරව ගන්න. ලොකු කුඩා සියලු දෙනාටත්, තරුණ දූපතුන්ටත්, වැඩිහිටි ඔබ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාවයෙන් අද මේ ඔබට අනුකම්පාවෙන් මේ ධර්මයේ දේශනා කළේ. මේ ධර්ම දේශනාවේ පින් බලෙන් ඔබගේ ජීවිතයේ අඩුපාඩු දුරු කරගෙන ධර්මයට ජීවිතේ පමුණවාගෙන ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්ටත්, නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනාම වේවා.